नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि मम बुदुरजानन वहन्से शरणयामि मम श्री सद्धर्मय शरणयामि मम आर्य महासंघरत्नय शरणयामि द्वितीयम्पि बुद्धं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि संघं शरणं गच्छामि देवनुद मम बुदुरजानन वहन्से शरणयामि देवनुद मम श्री सद्धर्मय शरणयामि देवनुद मम आर्य महासंघरत्नय शरणयामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि धम्मं शरणं गच्छामि तृतीयम्पि संघं शरणं गच्छामि तुन्वेनुवद मम बुदुरजानन वहन्से शरणयामि तुन्वेनुवद मम श्री सद्धर्मय शरणयामि तुन्वेनुवद मम आर्य महासंघरत्नय शरणयामि पाणातिपाता वीरमणी सिक्खापदं समादियामि සතුන් මෙරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි සොරකමින් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි

හොඳට දැඩි කරලා තද කරලා සෙලවෙන්නේ නැතුව හිටවපු ගල් කණුවක් තියෙනවා. මේ නගරයේ තිබෙනවා ගැඹුරට අහලා හිටපු උස ගල් කණුවක්. ඒකට මොකද්ද කියන්නේ? ඒශිකා ස්තම්භය. මේ ගල් කණුවක්. මෙන්න මේක මේ නගරයේ අභ්‍යන්තර ආරක්ෂාවත් බාහිර අනතුරු වැළකීමටත් හේතු වන පළවෙනි කාරණාව. මේ නගරයේ තිබෙන ලොකු ගලින් කරපු ලොකු කුළුණක් තියෙනවා. රාජ්‍යයකට වමනා කරන පළවෙනි කරුණ ඊශිකා ස්තම්භයක් තිබීම. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා, ඒ වගේම නගරයක තිබෙනවා පරිඛා. පරිඛාවක් තිබෙනවා. පරිඛා කියන්නේ දියාගල. ඒ රාජ්‍ය වටේ තිබෙනවා මොකද්ද? දියාගලක් තියෙනවා, ගැඹුරු පළල්. ඒ ගැඹුරු පළල් දියාගල රාජ්‍ය වටේ තියෙන එකට මොකද වෙන්නේ? ආරක්ෂාවක් තියෙනවා. සතුරන්ට හිතුමනාපිට මේ නගරයට ඇතුළු වෙන්න බෑ. මේ රාජ්‍යයේ සිදුරු කරන්න බෑ. හිතුමනාපට එන්න බෑ. ඒක තමයි මේ රාජ්‍ය ආරක්ෂක දෙවෙනි කාරණාව. ඒ රාජ්‍යේ වටා ඔව් ගැඹුරට කණින්න ලද මනාකොට පළල්ලු දියාගලක් තිබීම. තුන්වෙනි කරුණ තමයි මේ දියාගලට මෙහා පැත්තෙන් උස තාප්පෙ තියෙනවා. ඒ තාප්පෙ උඩ තිබෙනවා ඒ නගර වටේටම යන්න පුළුවන් පාරක්. ඒකට කියනවා අනුපරියාය පත. අනුපරියාය පත කියලා කියනවා මේ නගරේ දියාගලට මෙහා පැත්තෙන් තියෙන උස්සු තාප්පෙ වටේට යන්න පුළුවන් පාරක් තියෙනවා. ඒ පාරේ පුළුවන් තමන්ගේ රාජ්‍යයේ රැකවරණයත් ඒ වගේම බාහිර සතුරන්ගේ ආක්‍රමණයක් කියන දෙකම සලසන ආක්‍රමණේ වැළැක්වීමත් කියන මේ දෙකම සලසන්න පුළුවන්. එතකොට මේ රාජ්‍ය අභ්‍යන්තරයත් ආරක්ෂා කරනවා. බාහිර සතුරු බලවේගත් පාලනය කරනවා, වළක්වනවා. මේ දෙකම කරන්න පුළුවන්කම මේ රාජ්‍යයේ මේ තුන්වෙනි කරුණෙන් ඉෂ්ට වෙනවා. සතරවෙනි කරුණ මේ රාජ්‍යයේ තිබෙනවා බොහෝ ආයුධ රැස් කරලා නොඑක ආකාරයේ ආයුධ ක්‍රමානුකූලව ගබඩා කරලා නොඑක බල සම්පන්න ආයුධ එක් රැස් කරලා හොඳ අංග සම්පූර්ණ ආයුධ ගබඩාවක් රාජ්‍යයක් තුල තිබිය යුතුයි. එතකොට බලන්න රාජ්‍යයක ආරක්ෂාව උමනා කරන කරුණු ඒ කාලේ තිබිච්ච රාජ්‍ය ආරක්ෂක කටයුතු මේ තියෙන්නේ. පළවෙනි එක මොකද්ද? ඒශිකා ස්තම්භයක් තියෙනවා. ඊළඟට මේ රාජ්‍යයේ වටා තිබෙනවා ඔව් පළල් ගැඹුරු දියාගලක් තියෙනවා. මේවෙන් තමයි මේ සතුරු එන එක වළක්වන්නේ. ඒශිකා ස්තම්භේ මම හිතන්නේ ඒකෙන් තමයි ගොඩාක් ඈත බලන්නේ. ඊළඟට තුන්වෙනි කරුණ මොකද්ද? ඔව් අනුපරියාය පත. තාප්පේ උඩින් තිබෙනවා ඔව් ගමන් මාර්ගයක් තිබෙනවා. මේ රාජ්‍යයේ වටේ ගමන් කරන්න පුළුවන් එකක්. මේ විදිහට තමයි කපිලවස්තුත් තියෙන්නේ තිනේ. ඊළඟට මේ රාජ්‍යය ඇතුලේ හොඳ ආරක්ෂක අවිගබඩාවක් තියෙනවා. යම් කිසි බලවේග આવොත් තියෙනවා මර්ධනය කිරීමට හොඳ ආයුධ ගබඩාවක් තියෙනවා. ඊළඟට මේ රාජ්‍යයේ ආරක්ෂාවට මේ රාජ්‍ය තුල දක්ෂ හමුදාවක් ඉන්නවා. ඇත්තස්ත්‍රිය පාබල කියන චතුරංගනී සේනාවත් ඒ වගේම නොඑක ආකාරයට මේකේ තියෙනවා. ඒ සේනාව මැද්දට කඩා පනින අය ඊළඟට මේ සේනාවට ආහාර පාන වලින් සංග්‍රහ කරන අය ඊළඟට නොඑක ආකාරයේ ධනුරුධරයන් ඒ වගේම නොඑක ආකාරයේ සම්සැට්ට දරාගෙන නොඑක් විදියට මේ සේනාව මේ

භගවා මේ සකල විද සම්බුදු ගුණ දරා ගැනීමට තරම්ම භාග්‍යවන්ත වුණා. මේ එකක් ගන්න හිත පහද ගන්න ඕන. එතකොට මේ පිළිබඳ දැනුම තමන්ගේම දැනුමක් වෙන්න ඕන. මේ වගේ එකක්. දැන් අපි ගත්තොත් දැන් ඔබ මෙහෙම කිව්වොත් ඔබ වැරදි. අපිට ඥානানন্দ හාමුදුරුවෝ කියා දුන්න රාජ්‍ය ආරක්ෂක වැඩපිළිවෙලක්. හරිද වැරදිද? වැරදි. කියන්න ඕනේ එහෙම නෙමෙයි කොහොමද? බුදුරජාණන් වහන්සේ නගර රූපම සූත්‍රය දේශනා කළා මෙන්න මෙහෙම වැඩපිළිවෙලක් මේක තමයි ශ්‍රාවකෙක් ඇති කරගත යුතු. හරි. ඒ දැනුම තමයි හරි. අපිට අසවලා කියා දෙනවා මෙහෙම. අසවලහතුරු මෙහෙම කියනවා. අසවලහතුරු මෙහෙම කියනවා. මෙයා මේ දුව දුව ඇවිදින එක්කෙනෙක් මිසක් මේ ඒශිකා ස්තම්භයේ තියෙන එක්කෙනෙක් නන් නෙවෙයි. එහෙමනම් අපිට උවමනා කරන්නේ මේ අසවල්හාමුදුරුවෝ නම් මීට වඩා අවබෝධ කොල්ල ඇති. ඒ හාමුදුරු ගාවට යන අසවල්හාමුදුරුවෝ නම් මෙහෙමයි. එයා දුව දුව ඉන්නේ එක්කෙනෙක්. ශ්‍රද්ධාවට පැමිණෙන එක්කෙනෙක් නෙවෙයි. ශ්‍රද්ධාවට පැමිණෙන එක්කෙනා හිතන්නේ එහෙම නෙමෙයි. බුදුරජාණන් වහන්සේ අසවල් දේශනාවේ මෙසේ වදාලා. අසවල් දේශනාවේ මෙසේ වදාලා. අන්න ඒකයි ශ්‍රද්ධාවත් එක්ක ඉන්න ඕන එක. දැන් බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධාව පෙන්නලා තියෙන හැටි පේනවනේ මේ. එතන කෙනෙක් කියනෝ නෑ ඔහොම බුද්ධානුස්සති සිහි කරන්න ඕනේ නෑ. එක බුදු ගුණයක් විතරක් අරගෙන දිගටම වඩන්න. එතකොට ඔබ මතක් වුණොත් ඥානানন্দ හඳු අපිට කියලා තින්නේ මෙහෙම නෙවෙයිනේ. හරිද වැරදිද? වැරදි. වෙන්න ඕනේ ඒකද? නෑ. බුදුරජාණන් වහන්සේ අපිට ශ්‍රද්ධාව උගන්වා තිබෙන්නේ මේ විදියටයි. ශ්‍රද්ධාති තථාගතස්ස බෝධින් ඉතිවිසු භගව අරහං ආදී වශයෙන්. එතකොට තථාගත බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන පැහැදීම ඇති වෙලා තිබෙන්නේ අර නවාරහදී බුදු ගුණ ගැන. ආනේ පැහැදීම. ඒ ශ්‍රද්ධාව තිබෙන්න ඕනේ අචල. අචල කියන්නේ නොසෙල්වෙන ශ්‍රද්ධාවක තියෙන්න ඕන. කාටවත් මේ එක එක්කිනාට ඕන ඕන හැටියට හෝ තමන්ගේ ජීවිතයට කරදර ඇති වුනහම තමන් ඒක ආචාර දාන විදිහ ඒක නෙමෙයි තියෙන්න ඕන. අපි කියමු හිත මහමෙවුනාව වැහුවා. අනිද්ද ඔබේ ශ්‍රද්ධාව නැති වුණොත් ඔබට ශ්‍රද්ධාවක් තිබිලා නැහැ. ශ්‍රද්ධාව තියෙන එක තිබෙන්නේ ගොඩනැගිල්ලක් හෝ ආයතනයක් මුල් කරගෙන නෙමෙයි. ශ්‍රද්ධාව කියන එක තියෙන්නේ බුදු සසුන මුල් කරගෙන. එනම් බුදුරජාණන් වහන්සේගේ බුද්ධානුශාසනා මුල් කරගෙනයි ශ්‍රද්ධාව තියෙන්නේ. ඔබට අන්නේ ශ්‍රද්ධාව තමයි ඔබටයි මටයි පිහිට වෙන්නේ. එතකොට ඒක කොහොමද මේ නගරයක රාජ්‍යයක තිබෙන රාජ්‍ය ආරක්ෂක ඒසිකා ස්තම්භය වගේ. එහෙනම් තම තමන් තුළ එකිනෙකා තුළ වෙන්නෙන් වශයෙන් නම් මේ ධර්ම රාජ්‍යය ගොඩනගා ගන්නේ. එහෙනම් තම තමා තුළ වෙන්ෙන් වශයෙන් උපදවා ගන්න ඕන ඒසිකා ස්තම්භයක්. ඒ තමයි මේ අරහන් සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න සුගත ලෝකවිදු ආදී මේ බුදු ගුණ වෙන්ෙන් වශයෙන් තේරුම් අරගෙන ඒ එකක් එකක් පාසා චිත්ත ප්‍රසාදය ඇති කරගෙන ඒගෙන ස්ථිරසාර පැහැදීමකට පැමිණීම පළවෙනි කරුණ. ඔබ තුළ උපදවා ගන්නා වූ ධර්ම රාජ්‍යයේ පළවෙනි ආරක්ෂක කාරණාව අන්නේකිනා සද්දේශිකෝ භික්කවේ අරිය ශාවකෝ මහණෙනි ශ්‍රද්ධාව නැමති ඒශිකා ස්තම්භේ තිබෙන ආර්ය ශ්‍රාවකයා අකුසලම් පජහති අන්න කරන වැඩි අකුසල් ලත්හරි කුසලම් භාවේති කුසල් ප්‍රගුණ කරයි. සාවජ්ජං පජහති වැරදිදී අත්හරි අනවජ්ජං භාවේති නිවැරදිදී ප්‍රගුණ කරයි. සුද්ධං අත්තානං පරිහරති පිරිසිදු ජීවිතයක් ගෙවයි. මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ අපට එකිනෙකාගේ ජීවිතය තුළ ගොඩනගා ගන්න වදාළ ධර්ම රාජ්‍යයේ පළවෙනි කරුණ. ද අප තුළ තියෙනවනම් සතුටු වෙන්න ඕන. නැත්තම් ඉක්මනින්ම

लज्जाव निमति दिया गला अव ये प्राकार मुदुनिये ती गमन मार्गे बंधु अव पावट भयवी मत पावट भयवी मत केन मे कारणो इधर मेक तमाय अपे धर्मराज्य आरक्षा करने दुन्नुनि कारण ද මේ වෙන තමයි තියෙන්නේ අපි හිතාගෙන හිටියේ මෙච්චර කලක් මේ ධර්ම රාජ්‍ය ගොඩනගන්නේ සමූහයක් එකතු වෙලා කියලානේ නමුත් මේ බුද්ධ දේශනාවෙන් ඔප්පු වෙනවා ඒක සමූහයක් කරන්නේ වැඩක් නෙවෙයි එහෙනම් තම තමන් විසින් තම තමන්ගේ ජීවිතය කරගන්න වැඩක් ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ නගරයේ ආරක්ෂාවට අදාළ ඊළඟ ප්‍රධාන කරුණ තමයි ඔව් ආයුධ ගබඩාවක් තිබීම. ඊටාම වටිනා බල සම්පන්න ආයුධ වලින් ක්‍රමානුකූලව සකස් වෙච්ච හොඳ ආයුධ ගබඩාවක් තිබෙන්න ඕනේ. ආයුධ ගබඩාවක් නැත්තම් අභ්‍යන්තර සතුරු ආපු වෙලාවක යටත් වීම ඇර වෙන දෙයක් කරන්න පුළුවන්කමක් අභ්‍යන්තර හතුරෙකුට එන්න පුළුවන් ළඟට මෙන්නකන් දන්නේ ඒසිකා ස්තම්භේ නැත්තම් දුරින් දුරින්ම දකින්න පුළුවන් ඒසිකා ස්තම්භේ තිබ්බොත් දියාගල නැත්තම් අභ්‍යන්තර හතුරට රින්ගන්න පුළුවන් අනුපරයය පතේ නැත්තම් අභ්‍යන්තර හතුර ඇතුළේ නෝ හොයන්න බෑ ආයුධ ගබඩාව නැත්තම් හතුරා මේ රාජ්‍ය ආක්‍රමණය කරනකට මෙයාට සටන් කරන්න දෙයක් නැහැ බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි තම තමන්ගේ ධර්ම රාජ්‍යය තුල ආරක්ෂාව ලබා ගන්න කිනා ඔන්න තියෙන්න ඕනේ ආයුධ ගබඩාව තමයි බහුශෘත බව බහුශෘත බව බහුසුතු හෝති සුත ධරෝ හොඳට අහලා මතක තබාගෙන සිටීම සුත සම්නිචයෝ ඒ ශ්‍රවණය කරපු දේවල් තමන්ගේ ජීවිතේ රැස් කරගෙන තිබීම මොනවාදී යේතේ ධම්මා ආදි කල්යාණ මධ්‍යේ කල්යාණ පරියෝසాన කල්යාණ සාත්ථ සව්‍යංජන කේවල පරිපුන්න පරිසුද්ධම් බ්‍රහ්මචර්යං අභිවදಂತಿ මුලමෙදාග කල්යාණ වූ අර්ථ සහිත වූ පැහැදිලි ප්‍රකාශන ක්‍රමයකින් යුත වූ මුල්මණින්ම පරිපූර්ණ වූ නිවන් මඟ මේක හොඳට ශ්‍රවණය කළා ඒ ධර්මයේ බහුසුතා හොඳට අහලා බොහෝසී අහලා දතා හොඳට මතක තබාගෙන වචසා පරිචිතා වචනෙන් ප්‍රගුණ කරලා මනසානුපෙක්ඛිතා මනසින් නුවණින් හොඳට විමසලා දිට්ඨිය සුප්පටි විද්ධා පැහැදිලි අවබෝධයකට පැමිණලා ඉන්නවා ඒ ශ්‍රවණය කරපු ධර්ම කරුණු ගැන ආංගික තමයි ආයුධ ගබඩාව. එහෙම බලද්දි නම් ඉතින් අපේ රට ගැන හණී අපොයි කියලා හිතෙනෝනේ. ඇයි ඒසිකා ස්තම්භයක් නැහැ. ඈ නෑ එහෙම එකක් නැහැ. අපිට පැහැදිලිව පේනවනේ. කි බොහෝ සාම කියන්නේ මේ බොහෝ දෙනෙකුට එහෙම පැහැදිලිවම මේ ගුණ වශයෙන් අවබෝධ කරගෙන නැහැ. අපි හොඳට බැලුවොත් තියෙන මිනිස්සු අදහන දේවල් පේනවනේ නැකත් අදහගෙන කොටසක් යනවා චීවරධාරීම කියනෝනේ ඔයා පිළිගන්න කියලා කේන්දර අදහගෙන කොටසක් යනවා ඊ ඡායබව අදහගෙන කොටසක් යනවා දිවුරු අදහගෙන කොටසක් යනවා අපලේ කියලා විශ්වාස කරන තව කොටසක් ඉන්නවා එතකොට මේවා දිහා බලනකොට මේ ඒසිකා ස්තම්භය එක එක්කෙනාගේ ජීවිතය තුළ ආරක්ෂක වැඩපිළිවෙලක් මොකුත් නැහැ මේවා තිබුණොත් හරි වැඩේ පළවෙනි එක තියෙන්න ඕන ඒසිකා සද්ධා සද්දේසිකාන කියලා කියන සද්ධාව නැමැති ආරසක ස්තම්භය තියෙන්න ඕන ඊළඟට පවට ලැජ්ජාව නැමැති දියාගල තියෙන්නට ඕන පවට බය නැමැති අනුපරයය පතේ තියෙන්නට ඕන බෞස්ෘත භාවයේ නැමැති ආයුධ ගබඩාව තියෙනුනේ දැන් මේ බහුශෘත භාවය විස්තර කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ මෙතන බහුශෘතයි කියලා කියන්නේ මේ ලෝකයේ එක එක විෂයන් ගැන එක එක දේවල් ගැන දැනුමද නැහැ මෙතන කියන්නේ

තදගතිය ආවද යට වුණා. කෙලෙස් වලට යට වෙනවා මිසක් ඒකට යට නොවී සිටීමේ හැකියාවක් මං හිතන්නේ 1000කට දෙන්නෙකුටවත් නැති ගානක්. එතකොට අපිට බලමු මේ පටන්ගත් වීරිය තිබෙන්න ඕන. මේ පටන්ගත් වීරිය කියන එක හරි අමාරු එකක් ඇති කරගන්න. මේ සේනාවක් බලසිනගත් බිහි කිරීම ලේසිද? අමාරු එකක්. හරි අමාරු එකක් ඒක. අපිට හිතුණා කිම අනුන්ගේ ඇද හොයන්න. එතකොට මොකක්ද යාට තියෙන්න ඕනේ? ඇද නොසෙවීම පිණිස. මම මෙහි ආවේ ඇද හොයන්න නෙවෙයි. මම මේ ආවේ ධර්මයේ ඉගෙනගෙන මේ ධර්මය අවබෝධ කරගන්නයි. එතකොට මේ මේ මෙහෙට ආවට පස්සේ අපි තනියම ඇවිල්ලා ඉන්නේ කියලා තේරුම් ගන්න ඕනේ. අනිත් එක්කෙනා ගැන නෙමෙයි කල්පනා කරන්න ඕනේ. අනිත් එක්කෙනා ඇඳපු එක එයා කවුරු දිහාද බලන්නේ? ඒව හොයන්න නෙමෙයි මෙහෙට ඉන්නේ. මෙහෙට ඉන්නේ මොකේදද? තමන් ආවේ මොකටද? තමන් ආවේ මේ ධර්මය අහලා ජීවිත අවබෝධ කරගන්න. ඒක වීරිය. වීරිය නැති එක්කෙනා එහෙම නැහැ. අනිත් එක්කෙනා අන්න බලන අරියා. අදන් ගෙවිල තියෙන එක හැටි. ඔහොමද ඔන්න දැන් කුටු කුටු ගාලා අනිත් එක ඇඟිල්ලෙන් යන කෙනා මේම දැනගෙන අර බලන්න ඇවිල්ලා තියෙන හැටි. තමන් ආවේ ඕක හොයන්නද? නෑනේ. තමන් ආවේ මොකේදද? තමන් මේ මතක නෑ. මොකේද ආවේ කියලා මතක නෑ. එහෙමනම් තමන්ට තියෙන්න ඕනේ ඒක වීරිය. ඒක තමයි වීරිය කියන්නේ. ඒ වීරිය තියෙන කෙනා මොකක්වත්ම නැහැ, බාහිර කතාවක් නැහැ. තමන් ආව හිත රැකගත්තා. අන්න ඒක කරන්නේ මේ බලසෙනග පාවිච්චි කළා. බලසෙනග තමයි මේකේ තිබෙන වීරිය ගැන හරි ලස්සනට. ආරද්ද වීරියෝ හෝති අකුසලානං ධම්මානං පහනාය. අකුසල ධම් ප්‍රහාණය කිරීමට වීරිය පටන් අරන් යා ඉන්නේ. කුසලානං ධම්මානං උපසම්පදාය. කුසල් දහං උපදව ගැනීමට වීරිය පටන් අරන් ඉන්නේ. තාමවා බොහොම ස්ථිර වූ වීරියක් තියෙනවා. දැඩි වීරියක් තියෙනවා. දල්ල පරක්‍රම දැඩි පරාක්‍රමයක් තියෙනවා. අනික්ෂිත දුරු කුසලේසු ධම්මේසු. කුසල් දහම් දියුණු කර ගැනීම පිණිස තියෙන උත්සාහය විසි කරපු එක්කෙනෙක් නෙවෙයි. ලීසි නෑ පින්වතුනි ඕක ඇති කරගන්න එක. මේ වීරිය ලේසි නෑ. සාමාන්‍යයෙන් අපේ ස්වභාවය අලු ගොඩක් වගේ. අලු ගොඩක් ඇවිස්සෙන්න මහලුක දෙයක් කරන්න ඕනේ. පොඩි ගල්කට එකක් වැටුණොත් ඇති. කේන්ති යන එක්කෙනෙකුට පොඩි වචන ඇති. පොඩි කරුණ ඇති. මේක හිත ඇතුළේ තුවාලෙ වගේ ඇවිස්සෙනවා. එහෙම ඇති නොවෙන්න නම් මෙයාට බුදුම විදියට අකුසල ධර්ම අතහැරීමේ හැකියාවක් තියෙන්න ඕනේ. කුසල ධර්ම උපදවීමේ හැකියාවක් තියෙන්න ඕනේ. අපි සංසාරේ පුරා කලේ අකුසල් පිළිගත් එක අඳුන ගන්න බැරුව හිතට අකුසල් එනකොට මේවා පිළිගත්තා. තරහ එනකොට පිළිගත්තා. අඳුන්ගේ අද හොයන්න හිතෙනකොට පිළිගත්තා. ගුණමකු කම එනකොට පිළිගත්තා. එක ටික කරන්න හිතෙන එකට පිළිගත්තා. මුරණ්ඩු කම හිතේ තියෙන එකට ඒක ඇති කරගත්තා. මිසක් කිව නැති කරගත්තේ නෑ. ඒ නිසාම තමයි අපි මේ තාම යන්නේ. අපි මේ ජීවිතේදිවත් මේ ආරද්ධ විරිය කියන එක අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීමටත් කුසල ධර්මයන් දියුණු කරගැනීමටත් තිබිය යුතුයි. එහෙනම් අපි දැනගන්න ඕනේ මොකද්ද? කුසල් මොනවද? අකුසල් මොනවද කියලා දැනගන්න ඕනේ. ඊර්ෂියාව ඇති වෙන්න දෙන්න හොඳ නැහැ. තව කෙනෙකුට හරියනවට අකමැති වෙන්න හොඳ නැහැ. තව කෙනෙක් තනියම නැගී හිටිනවා දැක්කහම අකමැති වෙන්න හොඳ නැහැ. ඊළඟට තව කෙනෙක් ප්‍රධාන වෙලා වැඩ කරනවා දැක්කහම අකමැති වෙන්න හොඳ නැහැ. ආන් ඒවට කැමති වෙන්න ඕන. එතකොට තමයි ඊර්ෂියාව නැතු යන්නේ. ඒ වුණත් මේ අකුසල් තියෙනවා. අකුසල් හිටින එකට කැමති වෙන්නේ තමන්ට ලැබෙනවට කැමති, තමන්ට ප්‍රශංසා කරනවට කැමති, තමන් ගැන කතා කරනවට කැමති, වෙන අයෙකුට ලැබෙනවට කැමති නැහැ. වෙන තැනකට ලැබෙනවට කැමති නැහැ. වෙන කෙනෙකුට ප්‍රශංසා වෙනවට කැමති නැහැ. මේවා අකුසල්. එහෙනම් අපිට තියෙන්නේ මොකද්ද? මේ අකුසල් තමන් තුළ හට ගන්න බව අවබෝධ කර ගැනීම. අවබෝධ කරගත්තේ නැත්නම් මුකුත් කරන්න බෑ. අපි දන්නවා සමහර හාමුදුරුවන්ට මේක අවබෝධ කරගන්න බැරුව මේ මට බැනෙන්නේ බණ කියන්න ගිහිල්ලා. සමහරු කියනවා මේ ඕන දැන් තරුණයෝ ටික මහාන කරන් මහාන වෙන්න පටන් ගන්න මහා මේ උනාවේ මේක ඉඩ දෙන්න එපා මේ ධාති වන්ද වේලු. අනේ මේ දෙතුන් දෙනෙම මහානම සිංහලිය වන්ද වෙනවද? ඒ මොකද්ද? ඒ රාජ්‍ය ආරක්ෂක වැඩපිළිවෙල නැතිකම. තමන් තුල තමා රැකගන්න වැඩපිළිවෙල නැති නිසා අනේ බණ කියන්න එනවා කියලා කිව්වොත් මොකද කරන්නේ? ඊරිසියාවෙන් කොරෝදින් ගොරොනෝ. අනේ පව්. ඉතින් කවදාවත් එහෙම වෙන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය නම් තිබෙන්නේ මේක වෙන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය නම් ධර්මයේ ධර්ම හැටියට යන්න ඕනේ ලස්සනට. ඒතර අකුසල් ඇති වුණාට පස්සේ අපි මොකද කරන්න ඕනේ? ඒ අකුසල් ප්‍රහාණය කරන්න ඕනේ. වීරිය ඇති කරගන්න ඕනේ. වීරිය ඇති කරගන්න ඕන. දැන් මම උන්න සිංහලෙන් පිරිත දේශනා කළා. කවදාවත් මේ මට සමහරු මේ ලියුම් ආවා මං හිතන්නේ මේ මේ පින්දීලා ලියුම් 500කට වඩා. මිනිසුන් කියනවා අනේ ස්වාමීන් වහන්සේ අපි පිරිත් හෙව්වා කවදාවත් මේකේ තේරුම මේකයි කියලා අපි දැනගෙන හිටියේ නැහැ. එතකොට මේකට තව කොටසක් බණින්න පටන් ගත්තා. නමුත් තේරුන්නේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා හිලාටුවා කියලා දෙයක් සිංහලයන්ට මේ ධර්මයේ සිංහලින් තේරුවා මිහිඳු මහරහතන් වහන්සේත්. ඒකවත් මතක නැහැ. කොටිම මේ සිංහලින් ධර්මය යනවට නම් පොඩි අකමැත්තක් ඒ කාලෙත් තිබිලා තියෙනවා. ලෝවැඩ සංගරාව ඒ කාලේ ලියපු කාලේ මේ ලෝවැඩ සංගරාව ලියපු හාමුදුරුව වීදාගම මහණීත ප්‍රසාද හාමුදුරු ලියලා තියෙනවා එබැවින් එළුවෙන් කීවයි අනදර සිංහලෙන් කිව්වා කියලා තරහ වෙන්න එපා කියන. ඒ ලෝවැඩ සංගරාම නේද අපි ඔය අද මේ කටපාඩම් කර කර ඉන්නේ. ඒ කාලේ බයින් නැති හරියට. නමුත් අන්තිමට ඒව තමයි රැකෙන්න උපකාර වුනේ. ඒ වගේ මේකෙත් එබැවින් සිහලෙන් කීවයි අනදර සිංහලෙන් කිව්වයි කියලා අනාදර වෙන්නේ නැතුව ඔව් මේක පිළිගන්න පුළුවන් තරම් නීතමානීකමක් අපේ රටේ ඇති වෙන්න ඕන. ඉරිසියා කළා හරියන්නේ නැහැ මේ වටනේ. සිංහලෙන් ඉගෙන ගත්තොත් එීම ඔබට කොච්චර යහපතක්ද නේ? සද්ධාම ඇති වෙනවනේ. දහම් දැනුම ඇති වෙනවනේ. මේකට කවුරු හරි තරහ නම් සිංහලෙන් ඉගෙන ගන්නවට මේ සදාවත් පිරිස සිංහලෙන් ධර්ම ඉගෙන ගන්නවට විරුද්ධ නම් එයා හැබැයිම මේ මිනිසයන්ට ආදරය කෙනෙක්ද? නෑනේ. බුද්ධ ශාසනයේ දිනුවට කැමති එක්කෙනෙක්ද? නෑනේ. එතකොට අපිට පේනවා මේක නිකම්ම බඩ වඩා ගැනීම වැඩක් වෙනවා. දැන් මේ මලවුන් ගෙනුවෙන් දානි වළඳන ඉන්නකන්නේ මේ තියෙන්නේ. එච්චරම ඉතුරු වෙනවා. ඉතුරු වෙන්නේ මලවුන් ගෙනුවෙන් පෙනී හිටින්න එකයි මලවුන් ගෙනුවෙන් වළඳින එකයි විතරයි. ඒ නිසා ඒක වලකින්න නම් මේ ධර්මයේ සිංහලෙන් හොදට යන්න ඕන. මිනිසුන් අතර ශ්‍රද්ධාව තියෙන එතකොටනේ තේරුණොත් නේ. බූටාන් කියලා රාජ්‍යයක් තියෙන බහලා තියෙනවාද? බෞද්ධ රාජ්‍යයක්. මේ රාජ්‍යයේ රජුරවන්ට ඉන්න කුමාරවරු හතර දෙනෙක්. මට ඒ රාජ්‍යයේ ඒ ස්වාමීන් සම්බන්ධ ස්වාමීන් වහන්සේ නම ප්‍රකාශ කළේ. ඒ කුමාරු හතර දෙනාම ක්‍රිස්තියානි ආගමට ගියා. පරම්පරාගත බෞද්ධ රාජ්‍ය. ඊළඟ රජුරු බෞද්ධ නෙමෙයි එතකොට. ඉතින් මේ ස්වාමීන් වහන්සේ ගිහිල්ලා කතා කරලා තියෙනවා මේ කුමාරයා ඇයි මේ ගියේ? අනේ මම නම් ගියේ මේ අපේ ලාමාවරු මේ බටර් තෙල් වලින් පහම් පත්තු කර කර මොනවද කියවුණු අපිට තේරෙන්නේ නැහැ කිව්වා. නමුත් අර මිනිස්සු ඇවිල්ලා මට එකපාරටම God bless you කිව්වා. මට මේක තේරුණා. එතකොට අපිට තේරෙනවා මේ මොළේ නැතිකම වෙනම කාරණාවක්. නමුත් මේ තේරෙන භාෂාවක් කතා කරන්න ඕනේ කියන එක නේද මේකේ තේරුම? ඒකට මහ ලොකු දෙයකටද මෙයා මේ ආගම හරවලා තියෙන්නේ? මේ වචනයකට රැවටිලානේ. ඉතින් එහෙමනම් අපි මේ අර්ථ වශයෙන් මේ ධර්ම ඉගෙන ගන්නකොට ආගම් කොයි ආගම ඇදහුවත් තියා බුද්ධිමත් නම් එයා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙනවා. या बुद्धिमत नंग या आधाना नंग या आट में या नुवने विमसन नंग तेरे नुवने में धर्म ये विनस है मेवगी लोकी काउंट धाम दे सलती है नहीं काउरुवत नहीं है नहीं ती बुद्धरे जानन वहाँ से विस्तर करनु आकुसल प्रहाने करन वुमनाई मुकद्दे वीरीय बालकाय वीरीय ने मुति सेनाव वीरीय ने मुति सेनाव महाननी वीरी नमति सेना वेंगी तू आरे श्रावक या आकुसलम पजहाती आकुसल बहर कराए कुसलम बहावेती कुसल प्रगुन कराए सावज्जम पजहाती वैरदिदे बहर कराए अनवज्जम बहावेती निवैरदिदे प्रगुन कराए सुद्धं अत्तानं परिहरन्ति पिरिसिदु जीवित्यक परिहरने कराए बालन मम कल्पनाकले दंगोये लामलाइन लामलट मेम किवन हम भी नहीं महायानी दम मेवगी धर्मिया के भूटान राज्यरुवांगी पुतानाट केवान नहंपुना ना किसी दवसक में हिस देया कदहान ले आई दे अन्न बला अपे इरटे उनत्ति है मनी दम मेवगी धर्मिया के नतिनी सान ने कसाद वल दी आगम विनस्करनो इसकोल्ट लमाईदान आगम विनस्करनो में मोड दिमापियो රසාවලට දාන ආගම් වෙනස් කරන කවදාවත් කරයිද මේ මෙන්න මෙහෙම වැඩපිළිවෙලක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා කියලා දන්නවනම් අපි වුණත් දැනගෙන හිටියද මේ ධර්මයේ මේ සිංහලෙන් උගන්නන කම්ම මෙහෙම බුද්ධ දේශනා තියෙනවා කියලා දැනගෙන හිටියේ නෑනේ ඔන්න බලන්න ඉතින් මේකට අකමැති නම් අපි මේ වැඩේ මම මෙහෙම සිංහලෙන් උගන්වන්නට අකමැති නම් මේ රටේ බුදුදහමට යන කලදසාව හිතා ගන්න එද කොට බුදුරජාණන් වහන්සේ වදාලා වීරිය බලකායෙන් යුතු ආර්ය ශ්‍රාවකයා අකුසල් බැහැර කරනවා කුසල් වඩනවා ඊළඟට වැරදිදී බැහැර කරනවා නිවැරදිදී ප්‍රගුණ කරනවා පිරිසුදු ජීවිතයක් ජීවෙනවා එතකොට ඔන්න බලන්න එක එක්කෙනාගේ ජීවිතවල තම තමන්ගේ ධර්ම රාජ්‍යය පිණිස පළවෙනි එක ඔන්න ඕනේ මොකද්ද ඒ श्रद्धावनमिति ऐशिका स्तंभे तीन वाद तीन वन हितागान तीन वाक्य लक्यं निपाम मुक्त एक्टर्स एक्टर्स के लिए मामू दान्ने वंगिसरा हाँ हाँ हाँ मंडे तीन वाक्य लातु उसले बढ़न्ने इके तमान ता आबू देकर गन तमान्डे तीन वादे नेत्र कीने पालेवनी कारुने एक देवनी एक परीका तमांगी आरक्षक वैल දියාගල තියනවාද කියලා දැන් තමන් විසින් කල්පනා කරලා බලන්න ඒක කියන්න ඕනේ මට. ඕක ඇත්ත නැතු වෙන මම එන්නේ නැහනේ. ඒ නිසා ඕක තිබෙන එක තමන්මයි ඒක තමන් ගැන දන්නේ. ඔව්. පව කරන්න තමන් ලැජ්ජාද පරිකාව තියනවාද? පව කරන්න තමන් බයද? ආ ඒ මොකද්ද? අනුපරයය පතේ තියනවාද? ඊළඟට ඔව් හොඳ ආයුධ ගබඩාවක් තිබෙනවාද තමන්මයි ඒක දන්නේ ඊළඟ කරුණ ඔව් බලසෙනග තමන්ට බලසෙනගක් ඉන්නවාද අකුසල් දුරු කිරීමටත් කුසල් ප්‍රගුණ කිරීමටත් වැරදි දේ දුරු කිරීමටත් නිවැරදි දේ ප්‍රගුණ කිරීමටත් පිරිසිදු ජීවිතයක් ගෙවන්න බලසෙනගක් ඉන්නවාද තාවනුයි යෝක දන්නේ නැත්තම් කරන්න තියෙන මොකද්ද වහ වහ ඇති කර ගන්න ඕන ඊළඟ එක තමයි මේ නගරේ බුදුරජාණන් වහන්සේ මේ අපිට තනා ගන්න කියන ලස්සන රාජ්‍යයේ ආවට ගියට හැදෙන එක නෙමෙයි මේ මේ රාජ්‍යයේ තියෙනවා සෑම දරටුවකටම හොඳ ප්‍රඥාවන්ත ව්‍යක්ත नूने ती दरुटु पाले को तीला तीनो ये दरुटु पाले आठ पुलुवनी अभ्यंतर आरक्षावत बाहर वधुरु वैलक्ती मत किन देखा मकरान्ने ये दरुटु बुद्धने जानवासी पिन्ना दिनो नगरे एक दरुटु पाले आ यमसीदे बुद्धिमत दरुटु पाले यमसीदे ये वक्ते तमाही श्रुतवत्तारे श्रावक्या सातीमा होती සිහියෙන් ඉන්නවා පරමේන සති නේපක්ඛේන සමන්නාගතෝ චිරකතම්පි චිරභාසිතම්පි සරත අනුසරිත නේපක්ඛ කියලා කියන්නේ පරමේන සති නේපක්ඛේන

शिक्षा कर को पीरी सांसिटी में श्रद्धा वांते पीरी सांसिटी में मिवनत्तंग इवरे सांसनी ने बुद्ध रजानन वहाँ से पिन्ना दिन मिवगीत में देवन ध्यान उपद्वागे ने वहाँ से करनो तुल्यने के तमाई में नगरी तीनों में दाहन निरस्कल्ल ताले मुंग मै आदि दाहन निवर्ग रस्कल्ल तीनों माल उल्ट हादन ये वगैरह तमाई इधर टी मिया हमारी सिमत ये नवनंग में व्यंजन हादन में पीते दुआन लोने दिन नगरी में पीते ने हमें ऐतले तीनों आंग ये वगैरह तमाई की ना तुंग ने दिहानी ये वमी वो कुवारी साव ये वगैरह तमें आर्य श्राव क्या आर्य श्राव क्या पीतिया च विरागा उपेक्षको च वेरति प्रीति इट नवेली उपेक्षाविंग इन्नो सतोच संपजानो सीएन नोने युक्तव सुकंच खाए ने पटसंगवेदी इत खाए खाए को सप्यात विदिनवा सीएन युक्तव यंतंगारिया आचिक्खंत उपेक्षको सतिमा सुकविहारी इति आर्यन्वहं सेला उपेक्षासागतव सीएतु सपसेवासे करनवा कियला यम तुंगने ध्यानयक् गन वर्णना कलेद वर्णना कला हुद आंगी तुंगने ध्यानयट पैविनवासे करनवा एकत आर्य श्रावकया लबा गन्न आहारय हतरवेनि आहारय तियेनवा महानिनि मे नगरे बोहो बेहेत रस कल्ला तिबेनवा සෞඛ්‍ය ප්‍රතිපාදන කටයුතු රැස් කරලා තිබෙනවා. ඉතින් බොහොම පහසියෙන් බේතියෙත් ගන්න පුළුවන්. ඒ වගේ තමයි ආර්ය ශ්‍රාවකයා සුකස්ස ච පහන. සැපේ කරෙහි තින ඇල්මත් දුරු කළා. සැපයත් දුරු කළා. දුක්ඛස්ස ච පහන. දුකත් ප්‍රහාණය කළා. සැපයත් ප්‍රහාණය කළා. දුකත් ප්‍රහාණය කළා. පුබ්බේව සෝමනස්ස දෝමනසානං අත්තංගම. වේලාසනින්ම සොම්නස් දොම්නස් මානසික සැප දුක් දෙක ඉක්මවා ගිහිල්ලා. අදුක්ඛං අසුඛං දුක් රහිත සැප රහිත උපේක්ඛා සති පාරිසුද්ධින් පාරිසුද්ධ සිහිය ඇති උපේක්ෂාව ඇති හතරුණ ධ්‍යානෙ උපදවාගෙන වාසය කරනවා කොහොමද වාසය කරන්නේ අත්තනෝ රතියා තමන්ට සතුටින් ඉන්න අපරිතස්සාය තමන්ට පීඩාවක් නැතුව සිටින්න පහසු විහාරාය පහසුවෙන් ඉන්න ඔක්කමනාය නිබ්බානස්ස නිවනට බැස ගැනීම පිණිස එතකොට මේ ධ්‍යාන ඔක්කොම වඩන්න යා මොකෙක් මොකක් පිණිසද නිවනට වැස ගැනීම පිණිස මහණෙනි යතෝචකෝ වික්කවේ අරිය ශ්‍රාවකෝ මහණෙනි යම් කලක මේ ආර්ය ශ්‍රාවකයා ඉමේහි සත්‍යෙහි ධම්මේහි සමන්නාගතෝ මේ රාජ්‍ය ආරක්ෂක කරුණු හතින් යුක්තනම් ඉමේ සං චතුන්නං ධම්මානං ආදි චේතසිකානං දිට්ඨ ධම්මසුඛ විහාරානං නිකාමලාභී හෝති අකිච්චලාභී අකසිරලාභී මෙයාට මේ ජීවිතයේදීම මේව පහසුවෙන් උපදවාගෙන පහසුවෙන් මේවට පැමිණ වාසය කරන්න පුළුවන් නම් අයං උච්චති ආර්ය ශ්‍රාවකයෝ මහණෙනි මෙන්න මේ ආර්ය ශ්‍රාවකයාටයි කියන්නේ අකරණීයෝ මාරස්ස මාරයාට කිසිවක් කළ නොහැකි කෙනා අකරණීයෝ පාවිමතෝති පවිතු මාරයාට කිසිවක් කළ නොහැකි කෙනා එහෙමනම් මාරයාට යමක් කරන්න පුළුවන්ද බැරිද යමක් කරන්න බැරිකම තියෙනවා මේ මාර්ගයේ වඩපු එක්කෙනාට විතරයි අනේ සියලු දෙනා මාරයාගේ හස්තගතව ඉන්නේ මාරයාගේ අතේ ඉන්නේ මාරයා කියලා කියන්නේ මේ සාමාන්‍යයෙන් අටුවාවල තියෙනවා දේව පුත්ත මාර කියලා වචනයක් මාර දිව්‍ය පුත්‍රයා මම හොඳට බුද්ධ දේශනාව විමසා බැලුවා බුදුරජාණන් වහන්සේ කිසි තැනක දිව්‍ය පුත්‍රයා කියන වචනේ මාරයාට පාවිච්චි කළා නැහැ ඒක අටුවාවල සිදුවෙච්ච වරදක් හැටියට සලකන්න ඕන බුදුරජාණන් වහන්සේ පාවිච්චි කළා තිබෙන්නේ මොකද්ද මාරෝ පාපිමා මාරෝ පාපිමා මාරෝ කියන්නේ මාරයා පාපිමා කියන්නේ පවිතු මාරෝ පාපිමා පවිතු මාරයා ඒ මාර්යා තමයි මේ ලෝකයේ තුල මිනිස්සුගේ දිව්‍යන් වහන්සේ අල්ලා කී කී අදහන්නේ ක්‍රිෂ්ණ කී කී ඒ මාර්යා තමයි හැමතැනම ඉන්නවා කියන්නේ ඒක ඇත්ත හැමතැනම ඉන්නවා මාර්යා මාර්යාට පිවිසෙන්න බෑ මාර්යාගේ ඇහැට වැලි ගැහුවා කියනවා මහණෙනි මේ සමාධි උපදවල ධ්‍යානය ඇති කරගත්තද මාර්යාගේ ඇසට වැලි ගැසුවේය විදර්ශනා ප්‍රඥා උපදවාගෙන අරහත් ඵලයට පත් වූ වේද මාර්යා නොපෙනෙන තැනට ගියේය නැත්තං අවදිස්සීම මාර්යාගේ වසඟ වෙලා ඉන්නේ මේ පිරිස දන්නේ නැහැ. මාර්යාගේ බලපෑම තමයි මේ සෑම දෙයකටම තියෙන්නේ. මේ නගර ආරක්ෂක කරුණු නැත්තං මේක තියෙනවා මහණෙනි මේ රාජ්‍ය ආරක්ෂක කරුණු හතත් අභ්‍යන්තර ආහාර හතරත් රජුරවන්ට නැත්තං සතුරු ආක්‍රමණය යන සුළු දෙයකි. ඒ වගේ රාජ්‍ය ආරක්ෂක කරුණු හතෙන් උත්තරව අභ්‍යන්තර ආහාර හතරින් උත්තර කෙනෙක් දම රාජ්‍යයක් රකින්න හැදුවොත් දෙන්නේ නැද්ද මාර්යා වැටෙන්නම? මාර්යා වැටෙන්නම දෙනවා. හොද්දටම වැටෙන්න දෙනවා. ආයෙ නැගිටින්න බැරි වෙන්නම මාර්යා දෙනවා වැඩි. එහෙමනම් බලන්න කවදාවත් මේ ධර්ම මාර්ගයෙන් තොරව ධර්ම රාජ්‍ය බිහි කරන්න බෑ. අනික මේ රාජ්‍ය කියන එක මේ පිරිසක් එකතු වෙලා ගුණන ගන්නත් බෑ. තම තමන් තම අපි ගත්ත 100ක්. ඒ 100ම ඒසිකාය ස්තම්භයෙන් යුක්ත නම් ඒ කිව්වේ ශ්‍රද්ධාවෙන් යුක්ත නම් 100ම දියාගලෙන් යුක්ත නම් පවට ලැජ්ජාවෙන් යුක්ත නම් 100ම අනුපරයය පතෙන් යුක්ත නම් පවට බයෙන් යුක්ත නම් 100ටම ආයුධ ගබඩාව ගන්න තියෙනවා නම් බෞස්ෘත භාවයෙන් යුක්ත නම් ඒ 100ටම එක එක්කිනාට බලසේනාවක් සිටිනවා නම් ආරද්ධ විරියෙන් යුක්ත නම් ඒ 100ටම තමන්ගේ නගරය ආරක්ෂා කරන දොරටුවල දොරටුපාලු ඉන්නවා නම් 100 තියෙනවා නම් ඒ 100ම තමන්ගේ නගර ප්‍රාකාරයේ මනාකොට සුරුපිලිය සුනිපිරියම් කළා මනාකොට රැකවරණයක් ලබා දීලා තියෙනවා නම් ප්‍රඥාවෙන් යුක්ත නම් ඒ 100ම තම තමන්ගේ අභ්‍යන්තර ජීවිතයේ තුල දරදිය රැස් කරලා නම් පළවෙනි ධානයේ තියෙනවා නම් ඒ 100ම තමන්ගේ ජීවිතයේ තුල මේ තමන්ගේ රාජ්‍යය තුල සහල් තුග වශයෙන් රැස් කරලා නම් දෙවන ධානයේ තියෙනවා නම් ඒ 100ම තමන්ගේ රාජ්‍යය තුල ධාන්‍ය තුග වශයෙන් රැස් කරලා නම් තුන්වෙනි ධානයේ තියෙනවා නම් ඒ 100ටම තමන්ගේ රාජ්‍යය තුල ඖෂධ තුග වශයෙන් රැස් කරලා තියෙනවා නම් හතුරන් නැත සතුරන්ට කළ හැකි දෙයක් නැත වැටෙන්නට දෙයක් නැත ආක්‍රමණය කරන්නට සිදුරක් නැත ඔන්න දේ ඔන්න නගරය ඔන්න රාජ්‍ය එතකොට මේක කතාබස් වලින් හැදෙන රාජ්‍යයක් නෙවෙයි මේක දේශපාලනයෙන් හැදෙන එකක් නෙවෙයි මේක වෙනත් ව්‍යාපාරවලින් හැදෙන එකක් නෙවෙයි මේක උපවාස ආදීන් හැදෙන එකක් නෙමෙයි පෙළපාලි වලින් හැදෙන එකක් නෙවෙයි දේශපාලනයේට මේ ආවඩල හැදෙන එකක් නෙවෙයි එහෙනම් ධර්මයෙන් හැදෙන ධර්මයෙන් නිර්මිත ධර්මයෙන්ම ගොඩනගෙනා වූ රාජ්‍යයක් මෙන්න මේ කරා යන්න අප සීලු දිනාට බලන්න මේකට මාර්යාට රිංගන්න බෑ බලන්න බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව දැන් අපි අහලා තියෙනව නේද බුදුරජාණන් වහන්සේට නම ධර්මරාජයන් වහන්සේ කියලා මේ ධර්මරාජ්‍ය නිර්මාතෘ ධම්රජාණන් දෙක්කද ධම්රජාණන් නිර්මාණය කළ දින රාජ්‍යයේ සුන්දරත්වය රාජ්‍යයේ ලස්සනකම මේක තමයි අපි එක එක කෙනාගේ ජීවිතය තුළ ඇති කරගන්න තියෙන්නේ එහෙනම් අපි කවුරුත් තම තමන්ගේ ජීවිතේ ආරක්ෂිත රාජ්‍ය බවට පත් කරගෙන සිවදාරුන් ආහාරයෙන් පෝෂණය වූ රාජ්‍ය බවට පත් කරගෙන අපි සියලු දෙනා මාර්යාගේ නොපෙනෙන තැන වූ අමා මහ නිවන කරා යන්නට මේ ශ්‍රී සද්ධර්මයේ උපකාර වේවා සාදු සාදු සාදු